بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والسماء والطارق وما أدراك ما الطارق النجم الثاقب إن كل نفس لما عليها حافظ فلينظر الإنسان مما خلق خلق من ماء دافق يخرج من بين الصلب والترائب إنه على رجعه لقادر අහස හා තාරික් මත දිවුරමින් තාරික් යනු කුමක්දයි නුඹට දෙනුම් දුන්නේ කුමක්ද? එය අඳුර පසාරු කරන එළිය විහිදුවන තාරකාවයි. සෑම ආත්මයක් පාසාම ආරක්ෂකයෙකු නොසිටිනවා නොවේ. තමා කුමකින් මවන ලද්දේදැයි මිනිසා සිතා බලත්වා වේගයෙන් තෙරපුම් සහිතව පිටවන ජලයකින් ඔහු මවන ලද්දේය. එය කොඳු ඇට පෙළ හා ඉල ඇටය අතරින් නික්මේ. සැබවින්ම ඔහුගේ පරමාධිපති ආනන් වන අල්ලාහ් ඔහුව නැවතගෙන ඒමට, එනම් මරණයෙන් පසු පුනර්ජීවය ලබා දීමට ශක්තිවන්තයාය. يوم تبلى السرائر فما له من قوة ولا ناصر والسماء ذات الرجع والأرض ذات الصدع إنه لقول فصل وما هو بالهزل إنهم يكيدون كيدا وأكيد كيدا فمهل الكافرين أمهلهم رويدا එදින සැඟවූ රහස් පරීක්ෂාවට භාජනය වනු ඇත. එදින ඔහුට තමා දඩුවමින් ගැලවීම පිණිස කිසියම් ශක්තියක් නොතිබේ. තවද එම දඩුවමින් ආරක්ෂා කරන උදව්කරුවෙකු නොසිටී. නැවත හරවා යවන ගුණාංගයෙන් යුත් අහස මත දිවුරමින්, පැලෙන ගුණාංගයෙන් යුත් මහ පොළොව මත දිවුරමින්, සැබවින්ම එය, එනම් අල් කුර්ආනය, තීරණාත්මක වචනයයි. එය සරදමක් නොවේ. සැබවින්ම ඔවුහු දැඩි ලෙස කුමන්ත්‍රණ කරමින් සිටිති. තවද අල්ලාහ් වන මමද දැඩි ලෙස කුමන්ත්‍රණය කරමි. එම නිසා නුඹ ප්‍රතික්ෂේප කළ වුණට කල් දීමක්, එනම් අවස්ථාවක් ලබා දෙව්. ස්වල්ප කලකට කල් දීමක් ලබා දෙව්.